Sa කරෝන් මහසඟන බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සතථාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛේය වේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචරතං වේදි සම්බෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි නමාමි ධම්මං සුගතේන දේශිතං සතථා සදා හොන්තු සුඛේය වේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්වේ මරණං අහංච සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආමුනියෝ පාමුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති සංඝං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි. නමාමි සංඝං මුනි රාජ සාවකං සද්ධා සදා හොන්තු සුඛේ අබේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්මේ සද්ධා භවන්තු සුඛේ තත්තා භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු විද්‍යාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු ලෝකමිදෝ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු අනුත්තර පුරිස ධම්මසාරතේ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු ලෝකමිදෝ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු සන්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා බුදු ගුණ අනන්තයි අචිරං වතයං ආයෝන් පඨවින් අදේශෙස්සති චුන්දෝ අපේත විඤ්ඤානෝ නිරත්තං වේපලින්දරං ජීවිතේ අනියතයි මරණය නියතයි මනන පරියෝසානන්නේ ජීවිතං මාගේ ජීවිතය මරණය කෙළවර කොට පවතින්නේය ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි උදෑසන තනපත රැඳේ දිය විදක්සේ ජීවිතය වහා නැති යන්නේය ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි දේහි ඇඳේ රක්සේ මේ ජීවිතය වහා නැති යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි උදෑසන ගස කරන්නේ ඉදුණු ගෙඩියක් සෙයින් මාගේ මේ ජීවිතය වහාගිලී යන සුළුය ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මේ ජීවිතයේ කලින් තීරණය කළ නොහැකි කරුණු පසකි ජීවිතං ව්‍යාධිකාලෝච දේහ නික්කේපනං ගති මම ජීවත් වන කාල පරාසය මා මරණයට පත් වන රෝගාබාධය මා මරණයට පත් වන මොහොත මේ සිරුර අතහරින තැන නැවත උපදින ගතිය මේ කරුණු පස දැනගැනීම දුෂ්කරය ජීවිතං අනියතං මරණං නියතං ජීවිත අනියතයි මරණය නියතයි ජීවිතං ව්‍යාධිකාලෝච දේහනෙක්කේ පනංගතින් ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි වදකය කුමා පිටුපස හබා එන්නාසේ මරණය නිරතුරුව මා පසුපස හබා එන්නේ ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි මෙලොව වාසය කළ මහරජවරුද මහායුද පාමි හොද මහා ප්‍රඥාවන්තයෝද මහා ධනවන්තුද මරණයට පත්වූවා හුයේ මාගේ මේ ජීවිතයද කෙදිනක හෝ මරණයට පත්වන සුළුය ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ඉපදුනා වූ සියලු සත්වයෝ බිම්මල පසන්ති දරගෙන පොළොවෙන් මතු වුණාසේ උපපත්තියා සහේ වේදං මරණං ආගතං සදා උපතත් සමග මා මරණය රැගෙන එන ලද්දේය ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මා සංතකව පවතින සියලු සම්පත්තින්ද මා සතු සියලු ඥාති මිත්‍රාදීන්ද මොහතකින් මට අහිමිවන්නේය හුදකලාවම මා පරලොවට යන සුළුය ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මේ සිරුරෙහි බොහෝ සත්වයන් වාසය කරන්නාහ. බොහෝ සත්ව කුලයනට මේ ශරීරය ආවාසයක් වන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතං අනියතං, මරණං නියතං. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඉපදුනා වූ සියලු සත්වයෝ කෙදිනක හෝ මරණයට පත්වන්නාහ. මාගේ ජීවිතයද එලෙසම වන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතං අනියතං, මරණං නියතං. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවන්තන සියලු සත්වයෝම මරණයට පත්වන්නාහ. වසර සියයක් හෝ ඊට මදක් වැඩි කලකදීම සියලු සත්වයෝ මරණයට පත්වන සුළුය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතං අනියතං, මරණං නියතං. මරණ ධම්මෝහි මරණං අනතීතෝති. මරණය ස්වභාව කොට ඇත්තේය. මරණය නොයෙක්ම විය හැක්කේය. ජීවිතං අනියතං, මරණං නියතං. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. හඬ දාන බිත්තරේ ආමන්ත්‍රයාමි වෝ අප්‍රමාදේන සම්පාදේත. බුදු පියාණන් වහන්සේගේ අවසන් බුද්ධ වචනයට අනුව යමින් ගතවන හැම මොහොතක් පාසාම සිහියෙන් නුවණින් අප්‍රමාදීව වාසය කරන්නෙමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. උපපරතියා සහේ වේදං, මරණං ආගතං සදා. මාරණත්තාය ඕපාසං වදකෝ විය ඒසති. ඊසකං අනිවන්තන්තං สัตถังกัมมนุสสุขังชีวิตังอุจยาวันตังสัตถังมีชีวิตังชีวิตยะอนิยตัยมรณยะนิยตัยชีวิตังอนิยตังมรณังนิยตังสัมเบสัตถามริสสันติมรณันตัมหิชีวิตังสัมเบสัตถามริสสันติมรณันตัมหิชีวิตังสิยลุสัตตโยมรณเยตปัตตวันนาमरणय केलवर कोटे अंतेय जीवितय अनियतय मरणय नियतय जीवितय अनियतय मरणय नियतय සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා වෙත්වා සෝ සත් හැම කල් නිදුකී පත්වා සැපතට සමගිවේ